විවිධ ජාතිකත්වයන්ගේ අයිති ආරක්ෂා වෙන පරිදි ඒ ක්‍රියාවට නැගී යුතුයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ තා පැහැදිලිව ආණ්ඩුවට අපි යෝජනා කරා මැතිවරණ ක්‍රමය වෙනස් වෙනවා නම් ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමයක් අනුගමනය කරන්න. එකක් පක්ෂයට ඡන්දයක් දෙන විදිහටත් අනිත් එක පුද්ගලයාට ඡන්දයක් දෙන විදිහටත් ඡන්ද දෙකක් ලබා දෙන ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කරන ද්විත්ව ඡන්ද ක්‍රමයකට යන්න කියන එක අපි තා පැහැදිලිව ආණ්ඩුවට ලිඛිතව යෝජනා ඉදිරිපත් කරා. ඒ වගේම මැතිවරණ ක්‍රම වෙනස් වීමේදී ළඟ එන මැතිවරණයට ඒ අලුත් ක්‍රම ආදේශ නොකරන්නත් ඊළඟ මැතිවරණය සඳහා යොදා ගැනීමත් කළ යුතුයි කියන ස්ථාවරය අපි තා පැහැදිලිව ආණ්ඩුවට දැනුම් දීලා තියෙනවා.